මේගොල්ලෝ පෙරදුරයින් පස්සේ තමයි මැති වෙන්න ක්‍රම වෙනස් කරන්න කියන්නේ. ජනාධිපතිවරණය පෙරදුරයින් පස්සේ තමයි මේ මැති වෙන්න ක්‍රම වෙනස් කරන්න කියන්නේ. මේ මැති වෙන්න ක්‍රම වෙනස් කරන්න කියන්නේ මැති වෙන්න ක්‍රම වෙනස් කරන්න ඕන නිසා නෙවෙයි. මැති වර්ණය ප්‍රමාද කරන්න. විපක්ෂයට ඕන මැති වර්ණය ප්‍රමාද කරන්න. මොකද බාන අනාවැකියක් කියනවා පාර්ලිමේන්තු මැති වර්ණය තිබ්බොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි ওই සන්ධානයටයි මන්ත්‍රීවරු 50කට වැඩි හම් වෙන්නේ නැහැ කියන එක මම දමුණාදෙලට අදාඩාවැකියක් කියනවා. ඒකටයි මේ බය. 130 50 වෙනවා. ඒකයි කියන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕන මැතිවරණේ ප්‍රබාද කරන්න.